नमोतस्य भगवतो वरहतो सम्मा संबुद्धस्य नमोतस्य भगवतो वरहतो सम्मा संबुद्धस्य नमोतस्य भगवतो वरहतो सम्मा संबुद्धस्य මේ එක් එක් රූප වෙන වෙනම දක්වා පිළිගන්න. කර්මජ රූප කියන ඒවා ඒකාන්ත චිත්තජ රූප ඒ විජ රූප ගැන හෙන්න කතා කරලා තියෙනවා. මම පුතේ නැහැ කියලා ඒවා ගැන කියන්නම්. හදේ රූපය හා ඉන්ද්‍රිය රූප 8ද යන මේ රූප 9 කර්මයෙන්ම හටගත් බැවින් ඒකාන්ත කර්මජ රූප වෙනවා. දැන් ඒකාන්ත කර්මජයි කියන ඒවායින් අදහස් කරන්නේ කර්මයෙන් නිසක වෙන කිසි හේතුවකින් ඒවා ඇතිවන රූප නෙවෙයි. කර්මයමයි ඒවා ඇතිවීමේ හේතුව. ඒ නිසායි ඒවාට ඒකාන්ත කර්මජ රූපයි. දැන් ඒකාන්ත කර්මජ රූප වශයෙන් දක්වා තිබෙන්නේ හෘදේ රූපයයි ඉන්ද්‍රිය රූප 8යි. දැන් ඒ විදිහටයි අභිධර්මාර්ථ සංග්‍රහයෙහි ඒ රූප 9 ගැන කියා තිබෙනවා. ඒවා වෙන වෙනම නම් කරලා නැහැ. අදේ රූපයයි ඉන්ද්‍රිය රූප 8. ඒ ඉන්ද්‍රිය රූප කියන එක පාඩමකම කිවා ඉන්ද්‍රිය රූප කියලා 8ක් දක්වලා තිබෙනවා. ඒකනේ ඉන්ද්‍රිය රූපං ඒ අනිත් ඒවා අනින්ද්‍රිය රූපං කියලා ඉගෙන ගත්තානේ. ඒ ඉන්ද්‍රිය රූපේ කියේ ප්‍රසාද රූප පහක් භව රූප දෙකක් ජීවිත ඉන්ද්‍රියක් කියන ඒ රූප 8. ප්‍රසාද ඒවා ඉන්ද්‍රිය වශයෙන් නම් කරන්නේ සප්ඉන්ද්‍රිය, සෝතින්ද්‍රිය, ඝානින්ද්‍රිය, ජීවින්ද්‍රිය, කායින්ද්‍රිය කියලා ඒ ප්‍රසාද පස නම් කර කියලා. ඊළඟට භාව රූප දෙකේ කීවේ ඉන්ද්‍රිය, පුරිසින්ද්‍රිය කියන දෙක. එතකොට හතයි. ජීවිතින්ද්‍රිය කියන ඒ රූප ජීවිතින්ද්‍රිය. එතකොට ඉන්ද්‍රිය රූප 8ක්. ඒ 8යි හදේ වත්තු හදේ රූපේ කිය හදේ වත්තු හදේ වත්තු කීවේ සිත ඇතිරීමේ ප්‍රධාන ස්ථානයේ හැටියට සැලකෙන ඒ සූක්ෂම රූප ධාතුව හදේ රූපේ ඒ රූප 9 ඒකාන්ත කර්මජ රූප ඒකයි මෙතන කීවේ හදේ රූපය හා ඉන්ද්‍රිය රූප 8 යන මේ රූප 9 කර්මයෙන්ම හටගත් බැවින් ඒකාන්ත කර්මජ රූප යෝය ඊළඟට විඤ්ඤාති රූප දෙක චිත්තයෙන්ම හටගත් බැවින් ඒකාන්ත චිත්තජ රූපයෝය. ඒ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. ඒ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන මේ දෙක උපදිනවා නම් ඒ උපදින්නේ සිතක් ඇති කයක් තිබෙන ලෝකෙ. දැන් සිත නැතිව කය පමණක් තිබෙන ලෝකයක ඒවා ඇතිවන්නටත් බෑ. කය නැතිව සිත පවස්නා ලෝකයක ඒවා ඇතිවන්නට බෑ. කයයි සිතයි කියන, ඒ කියන්නේ රූපස්කන්ධයත් ඒ නාමස්කන්ධත් කියන ඒ පංචස්කන්ධය පවස්නා ලෝකයන් මේ ඇතිවිය හැකි රූප දෙකකුයි මේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන්නේ ඒවා සිතින් උපදවන රූප චිත්තජ රූප. ඒ නිසා ඒ වාට කියනවා ඒකාන්ත චිත්තජ රූප කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. එදින මේ දෙක ගැන මේ තින තුන් දන්නවද? කාය විඤ්ඤාති කියේ කුමකටද? වචී විඤ්ඤාති කියේ කුමකටද? ඒ විඤ්ඤාති කියන වචනේ දැනගත්තේ විඤ්ඤාති කියන්නේ විඤ්ඤාපනතෝ විඤ්ඤාති. විඤ්ඤාපනතෝ කීවේ හඟවන බැවින් කියන. හඟවන බැවින් විඤ්ඤාති නමයි. අදහස් කරන්නේ ඒ කාය විඤ්ඤාප්තියයි කියන මේ රූපය නිසා තමයි කෙනෙකුට තවත් කෙනෙකුගේ ඒ කායික ක්‍රියාව තේරුම් ගත හැකි වන්නේ දැනගත හැකි වන්නේ සලකා ගත හැකි වන්නේ ඒ නිසායි ඒකට කාය විඤ්ඤාප්ති කියන්නේ. ඒ වගේම වාග් විඤ්ඤාප්ති කියන එකත් වචනෙන් යමක් කියවෙනකොටලි කියනකොටයි ඒ වාග් විඥාප්තිය ඇතිවන්නේ. ඒකෝරේ වාග් විඥාප්තිය පිටින් උපදවන රූපයක් ඒ විඥාප්තිය හේතු කොටගෙන තමා කෙනෙකුට තවත් කෙනෙකු විසින් කියනු ලබන දෙයක් අපියල් දෙයි මේ ප්‍රකාශ කරන්නේ කියන එක ඇඟෙන්නේ එහෙම අංගවන රූප කියන තේරුමෙනුයි ඒවාට විඥාප්ති රූපෙයි කියලා නම් කරලා තිබෙනවා අන්න එහෙම කාය විඥාප්ති වාචී විඥාප්ති කියන මේ දෙක ඒ කාන්ත චිත්තජ රූප එකෙනෙ සිටින් සිතයි යන්නේ කරන්නේ මේ අපි ඒක බුදුරජාණන් වහන්සේ මුලදීම වදාලේ ධම්මපදයේ යන ගාථා දෙකක් තියෙනවා නේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිතා මනෝමයා මනසාචේ පදුත්තේන භාසුතිවා කරෝතිවා තතෝ නං දුක්ඛ මන්දේති චක්ඛංග වහතු කලක් මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිතා මනෝමයා මනසාචේ පසන්නේන භාසුතිවා කරෝතිවා තතෝ නං සුඛ මන්දේති ඡායාව අනපායිනි එහෙම ධාතා දෙකක් දක්වලා තිබෙනවා දැන් එයින් පෙනෙනවා අර භාසතිවා කරෝතිවා කියලා කිව්වේ මේ භාසතිවා කියන එකෙන් මේ වාග් විඥප්තියයි කියන්නේ කරෝතිවා කියන එකෙන් කාය විඥප්තියයි දැක්කේ එතකොට කාය විඥප්තිය වාග් විඥප්තිය කියන මේ දෙක උපදවාලන හේතුව වූ සිත ප්‍රදෝෂ්‍ය වූ සිතක් නම් එවිට ඒ කාය විඥාප්තියෙන් හා වාග් විඥාප්තියෙන් සිදු කරන කායික හා වාචික ක්‍රියා අකුසල වේ. ප්‍රසන්න වූ සිතකින් නම් ඒ කිවේ හොඳ යහපත් ධර්ම යෙදුණු සෝභන ධර්ම යෙදුණු සිතකින් සිදු කරන කායික ක්‍රියාවක් හෝ වාචික ක්‍රියාවක් නම් එවිට සිදුවන්නේ රැස්වන්නේ ඇතිවන්නේ කුසල. එනිසානේ ඒ අකුසලයේ ලැබෙන විපාකය ඒ ගැන කුසලයේ ලැබෙන විපාකය ගැන තවා අර ඒ ධාතා වල මේ දෙවැනි වෙන අර්ධයේ කියේ. භාතතිවා කරෝතිවා තතෝනං දුක්ඛ මන්දේති. සක්ඛංග භාතෝ පදං තතෝනං සුඛ මන්දේති. ඡායාව අනුපායිනි. එළ මෙකෙන්නේ මේ හේතු කොටගෙන ලැබෙනා වූ අකුසල විපාකය හා කුසල විපාකය. මේ අකුසල විපාකය විපා බොහෝ විට එයින් ප්‍රතිසන්දිය ලක් දැනත්තාන්ට ලැබෙන දුක් වූ විපාක හේතු කොටගෙන නිතර කොවින් තැවෙන්නට අඬන්නට වැළපෙන්නට සිදු වෙනවා. ඒ කුසල විපාකයක් ලැබීමේ හේතුවෙන් බොහෝ විට ඒ අය සම්නපින් සතුටින් වාසය කරන්නට හැකිද? ඒකයි බුදුරජාන් වහන්සේ එතන වදාරලා තිබෙන්නේ. ඉතින් එය මේ විඤ්ඤාති රූප දෙක ගැන සලකා ගන්නට හොඳ නිදර්ශන ගාථා දෙකක්. කාය විඤ්ඤාතියයි පත්‍ය විඤ්ඤාතියයි. සිත නැතිව ඒවා උපදින්නට බෑ. ඒකයි සිතින් සිතලා. මේ විඤ්ඤාතිය කියන එක සිතලයි ඒ අයින් යමක් කරන්නේ සිතින් යම මේ වචනින් යම ඒ දෙක ගන්නට ඒ කියන්නේ කය ක්‍රියා කරන්න සතුන් මෙරීම ආදී අකුසල ක්‍රියාවන් නිය දෙන්නට දන් දීම ආදී පුණ්‍ය ක්‍රියාවන් නිය දෙන්නට කය උපයෝගී කරගන්නේ සිතින් සිතින් ඊළඟට වචනින් දැන් බුදුරජාණන් වහන්සේ ධර්මය සංගයා ආදී ඒ ප්‍රසංසාර්හ දේවලට වස්තුන්ට එහෙම ප්‍රසංසා මුඛයෙන් ස්තුති මුඛයෙන් යම ප්‍රකාශ කරන බැවි වන්දනා කිරීමේදී ගාථා කියන්නේ ඒ බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයට ස්තුති කිරීම ප්‍රසංසා කිරීම රත්නත්‍රයේ ගුණ කීම ඒකයි කියන්නේ ඉතින් ඒක ගුණවත් අයට ගුණ ඇති අයට ඒ ගුණ කියන කියන එකත් ගුණත් කියන දෙයක්. හැබැයි කෙනෙකුගේ තිබෙන නැති ගුණ යමක් කියනවා නම් තමන්ව දැනගෙන ඒ කියන්නේ මොහුට මේ ಗುಣ නැහැ. ඒ නැති ಗುಣ තමන්නේ ඔහුව රවටලා. මේ තමන්ට ඒ නැති වෙන යම් කිසි ප්‍රයෝජනයක්. ඒක සලකාගෙන කෙනෙකුට ಗುಣ කියත හැකි. ඕ එතකොට ලෝභ මූල. එහෙම නෙවේ. ඒ ಗುಣ තිබෙන තමන්ට පේන. දැන් බොහෝ විට කිසිදු කෙනෙක් ලෝකයේ මොනම ගුණයක්වත් නැති කෙනෙක් කියලා කියන්නට බෑ. සමහර අය සිටිනවා එක පැත්තකින් බොහෝම නරක ගති ඔවුන් තුල තිබෙන අතර ඇතැම් අවස්ථාවලදී ඉතාම හොඳ අයට වඩා හොඳ දේ කරන අය කරනවා ඒ තාම නරකයි කියලා සලකනවා. මම දන්නවා එහෙම පුද්ගලයන්. දැන් සමහර විටක ඔය පාරේ යනකොට කාහට හරි අනතුරක් සිදු වුණාම බොහෝ දෙනෙක් සිටිනවා. ඒ අය මේවට සම්බන්ධ වෙලා අපට කරදර වෙන්නට බෑ, පොලිසිය යන්නට බෑ, උපාවිය යන්නට බෑ කියලා බලාගෙන යනවා. නමුත් අර නරකයි කියලා කලකන මිනිස්සු ඉන්නවා. ඒ අය ඇවිල්ලා ඒ වර්ෂයාදී අවස්ථාවෙදි කළ යුතු උපකාරය කරලා ස්පිටාලයට ගෙනිහිල්ලා නැත්නම් පොලිසියට ගෙනිහිල්ලා ඔක්කොම කරනවා. ඉතින් ඒක ඒ නරකයි කියලා අහක දාන්නට පුළුවන් කමක් ඒ අවස්ථාවේදී නම් නැහැ නේ පුද්ගලයා. ඔහුගේ හොඳ ගුණයක්. ඒක ඒ අවස්ථාවේදී කියන්නට ඊට පසුව වුණත් කියන්නට සුදුසු ගුණයක්. දැන් ඒකනේ කරුණාවේ කියන එක. කරුණාවේ කියන්නේ කවුරු හරි අමාරුවක වැටිලා සිටිනවා දැකලා අනේ කියලා එතනින් යන්නේ කෙනේ කරුණාව. අනේ කියන්නේ කාටද බැරි? ඕනි කෙනෙකුට අනේ කියතේ. ඒක නෙමෙයි ඒ අවස්ථාවේදී කළ යුතු උපකාරය. යමෙක් කරනවා නම් ඒ කරන්නේ කරුණාව. ඒකයි කරුණාව. බොහෝ විට ඉන්නේ අනේ කියන අය. ඒ බොරුව. සමහර විටක තමනුත් ඒකෙන් රැවටෙන වෙන්නට පුළුවන්. නම් තමන් දැනගන්න ඕන. සමා තුල එහෙම කරුණා ගුණයක් ඇතිුනේ නැහැ. කරුණා ගුණයක් ඇති වුණා නම් ඒ අමාරුවට පත් වූ තැනත්තාට තමාට කළ හැකි උපකාරයක් කරලා ඉතින් යන්නේ. දැන් සමහර සිදුනෝ බල්ලන් බලමින් ගෙන පතේක අහුණා. ඒ උපකාරය කරන අය සිටි. සමහර වෙන්නවා මිනිහෙක් අහුවලා මැරුණා. කිසි ධනයකට ගන්නේ නැති අය. ඒක මේක තමන්ගේ ඇඟ දේරා ගන්න. ඒක මහාත්ම ගතියක් නම් නෙවෙයි. හොඳ ගතියක්. කාතුම උපකාර කිරීමේ හොඳ ගතිය දිනු කරන්නේ කොහොමද? මේ නිකම් බඳින ගන්න විතරක් නෙවෙයි. ධර්මයේ තිබෙන්නේ ක්‍රියාවට යොදා ගන්නට නෙවෙයි. ක්‍රියාවට මං ගන්න. ධර්මයේකට. ධර්මයේ තියෙන්නේ තමන් බණ දහම් දන්නවයි කියලා ඒ දැනීමෙන් ගැටෙන්නට නෙවෙයි. සමහරු ගැටෙනවානේ තව හරි ධර්මයක් ඇති කර ගන්නවා මා දන්නවා. ඒක නෙවෙයි දැනගැනීමේ කාර්යය. දැනගත්ත එක්කෙනා ඒ දත්තම හේතු කොටගෙන හරියට කලබර ගහක් වගේ කලබර ගහේ අතු නැමෙනවානේ. මානාභිය උපදවා ගන්නට බෑ. නමුත් මේ මානාභිය දිරි කරගත්ත කෙනෙකුටයි අර විදිහේ උපකාරයක් කරන්නට පුළුවන් ගන්න. එහෙම නැත්නම් දෙන්නට පුළුවන් මං කොහොමද ඕ මනුස්සයව අල්ලන්නේ කියලා හිමි දෙන්නට පුළුවන්. මා දන්නවා කියන්නේ ඒක කිව්වර වරදක් නෑ. අහිංසක මිනිස්සේ මේ බොහොම දුක් විඳිනවා. අර බස් නැවතුම් පොලට මිනිහින්ද නවතින්නට තියෙන තැන් තියෙනවනේ. නැස්ස වැඩි වෙන. මේ මිනිස්සයා මේ දැසිකිලි කැසිකිලි කරගෙන එතන. එහාට මෙහාට යන්නට කිසිම ශක්තියක් නැහැ. මිනිස්සු බල බලා යන. මම දන්න කාන්තාවක් එතන තාවා. ඇවිල්ලා අර එතන හිටිය මිනිස්සුන්ගෙන් ඇහුවා. මේක බෞද්ධ රටක් නේද? ඇයි මේ බල බලා ඉන්නේ? මේ දෙන්නේ කරන්න තෝනේ වැඩක් තිබුණා නේද? ඇයි ඒක කරන්නේ නැත්තේ? කවුද ලඟුනේ නැහැ. පාර ඒ එතන ඉන්න මිනිස්සුන්ට තමයි ගහලා කිව්වලු මට මේකට උදව් වෙන්න. මේ මිනිස්සුන්ට මම ඉස්පිරිතාලට ගිහින්. නිකන් ගෙනියන්නට බැහැ. මොකද ඒ නිසා මෙයා ඊළඟට කියලා දිනවා පොලිසිය. පොලිසියට ගියාම උදේ උඩ පොලිසිය. ගියාම එතන කිව්වලු අපි ළඟ ඒකට වාහන නැහැ. මිරිහානට යන්නේ. එයා ගියා මිරිහානට. මිරිහානට ගියාම කියලා දිනවා වෙන වාහන නැහැ. අර බ්ලැක් මාර්ග ඇහිල එකත් ඒකයි තියෙන්නේ. ඒකනේ ඒකට කමක් නැත්තේ කියලා. ඉතින් මෙයා ඒක නැගලා එනවා දැක්කලු එයාගේ යාළුවෝ දෙන්නෙකු. හරි? හරියටම හිරකාරියක් යනවා වගේ. එතනට ඇවිල්ලා පොලිසිය අයත් උදව් කරගෙන ගෝලිය එහෙම උඩ අරගෙන මේ මිනිස්යාව ඉස්පිරිතාලෙට ගිහිල්ලා අරලලා පස්සේ හැන්දෑවේ ගියා බලන්න. ඒ සතුට කියනවා මේ මිනිස්යාව හොඳට පිරිසිදු කරලා කවුරු දාලා එහෙම උඩේට හිටියයි හරියට බොනික්ෙක් වගේ. එයා එහෙම කිව්වා. ඉතින් මේ මිනිස්යාත් එක දවසක දවස් දෙකක් දෙකකින් ජීවත් වෙ ඉඳලා මැරුණා. නමුත් මේ මිනිස්යාට ඒ උපකාරය කළානේ. ඒ උපකාරය කළා. ඒ බෞද්ධ කාන්තාව. අන්නේ එහෙම කරුණා ගුණය. මේ පිටුතුන් අපේ අය හොඳ දෙයක් දන්නවා කවුද ඒ කාන්තාව කියලා. මේ එහෙම එහෙම ගුණයක් තියෙන්නට ඕන. ඒකයි ගුණවත්කම්. ඒක ගුණවත්. එහෙම නැතුව නිකන් අනේ කියලා බලාල යතක් නිකට දෙදරියෙක් කරාද. එදී මේ මිනිස්සු එහෙම ඉඳලා හරියට. ඒක නේ යුතුකමක් තිබෙනවා නේ. පුළුවන් එකනා කළ යුතු යුතුකම ඒක. අනේ එහෙම ඒවා. දැන් මේ මිනිස්යාට කොයි තරම් සතුටක්. දැන් ඒ ඒක විඳපු ලැබපු එකනා පමණක් නෙවෙයි. මේ කරන්නට මුල පිරු තැනැත්තියට තමයි ජීවිතයේ අවසාන වෙනසෙක්. මේ ගැන හිතත හැකි. මේ ගැන හිතලා සතුට වෙන්නට පුළුවන්. අර හොඳ දෙයක් කරලා නැවත නැවත ඒ දේ සිහිකොට සතුට වීම. දින තව තවත් වැඩි වෙනවා. අනේ ඒක නේ මොනවද කළේ? මොකද ක්‍රියාවට පරිවර්තනය කළේ? කුසල් සිත යෙදිලා. කාය විඤ්ඤාතිය වාග් විඤ්ඤාතිය. පොලිසියට ගිහිල්ලා ඒ අය එතන කතා කරලා ඒ අය වණ්ඩගා පොලිසියත් ඉස්සෙල්ලා එන්න බැරි කිව්වලු. ඒ පරිතුවලු එතන යගේ මගේ නෑයෙක් ඉස්ති මට දෙන්න ටෙලිෆෝන් එක මම කතා නෑ නෑ කියන්න කිව්වා. හරි. අනේ ඉතින් මේ කාය විඤ්ඤාති වාග් විඤ්ඤාති ගැන කියන්නတයි ඒ පිටිපිටේ. දැන් ඒවා අපි මේ දිනදා ජී අභිධර්මයේ කියන එක ගැන සමහරු මහා භයක් ඇති කරගන්න. අභිධර්මයේ කියනකොට අපෝ අපක බෑවුවා ඉගෙන ගන්න කියලා මේ මග අරින අය සිටිනවා. එයාගේ හිතේ අභිධර්මයේ කියන්නේ මේ අහසේ තියෙන අමුතු දෙයක් නෙමෙයි. අභිධර්මයේ කියන්නේ මේ ස්කන්ධ පංචකය පිළිබඳ කතාවක්. ස්කන්ධ පංචකය පිළිබඳ කතාවක්. ඒ ස්කන්ධ පංචකයෙන් පිටත් කර වූ අභිධර්ම කියන එකේ ඇතුළත් වෙන දේ තමයි නිවන. ඒක ස්කන්ධ පංචකයට ඇතුළත් නෑ. ස්කන්ධ පංචකයෙන් පිටත්. අනිත් ඒ ඔක්කොම ස්කන්ධ පංචකය. දැන් අපි මේ කතා කරන්නේ මොනවා ගැන? රූප ගැන කතා කරන්නේ. ඒ රූපේ කියන්නේ මොනවද? මේ අපි මමයි කියලා ගන්න මේ රූපස්කන්ධය. රූපස්කන්ධය. හේතාන්තයේ සිට පාදාන්තයේ දක්වා විහිද පැවත්මා අරටින් වාතයෙන් පිරිසිදෙන අපි මේ ශරීරයයි කියනු ලබන දේ තමයි මේ රූප 28ක් පිළිබඳව අප කතා කරන්නේ. එනි මේ අප ගැන මේ කතා කරන්නේ මේ පංචස්කන්ධයෙන් එක ස්කන්ධයක් වූ රූපස්කන්ධය ගැන කතා කරන්නේ. ඉතින් ඒක Tamante නොතේරුනම් ඒක අමාරුයි කියලා අත්හල යුතු දෙයක් නෙවෙයි. වෙන දේවල් ගැන හිතන්නට කලින් තමන් දැනගන්න ඕන තමා ගැන. මොකක්ද මේ මමයි කියලා කියන්නේ? ඒක දෙයක් ඔක්කොම Tamante වැහුණු දෙයක් කරගෙන හිත තිබෙන දේවල් පිළිබඳවයි කෙනෙක් කියන්නේ. ඒක නෙමෙයි සෙවීම. නියම සෙවීම අත්තානං ගවේසෙයාත බුදුරජාණන් වහන්සේ පදාලේ එහෙමයි. තමාව සොයාගන්න අත්තානං ගවේසෙයා. මෙන්න මේ තමා සෙවීමේ වැඩපිළිවෙලයි එක කොටසක් තමයි. ඒ නිසා රූපය ගැන දතයුතු රූපස්කන්ධය ගැන ඒ රූපස්කන්ධයෙන් ඉතින් මෙන්න මේ හේතු නිසා මේ මේවායින් මේ රූප ඇති වෙනවා. උපදීන එකක් දක්වනවා කර්මයේ කියන්නේ. එදෙන් සත්වයන් පිළිබඳව කතා කරන විට ඒ සත්වයන් කියලා ගන්නේ බොහෝ විට සිතයි කයයි දෙකක් ඇති ඉරිසකට මේ සත්ව කියන නමක් දෙන්නේ. ඉතින් ඒ සිතයි කයයි කියන මේ දෙක ඉබේ ලැබෙන දුකේ ආකස්මිකව එක වරකට පහළ වෙන දේ නෙවෙයි. ඒවා ඇතිවීමට හේතුන් ප්‍රත්‍යයන් තිබෙනවා. හේතුන් ප්‍රත්‍යයන්. ඒ හේතුන් ප්‍රත්‍යයන්ගෙන් තොරව ඒ කිසිවක් ඇතිවන්නේ නැහැ. හැම එකක්ම ඇතිවන්නේ හේතුන් ප්‍රත්‍යයන් නිසා. අනේ හේතුන් ප්‍රත්‍යයන් නිසා ඇතිවෙන කොටසක් නයි මේ රූපය කියන්නේ. ඒ නිසා ඒ රූප පිළිබඳ තිබෙන ප්‍රත්‍යයන් සියල්ල ගැන නෙවෙයි මේ කතා කරන්නේ. නේ? රූප පිළිබඳ සියලුම ප්‍රත්‍යයන් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මේ රූප පිළිබඳව කතා කරන්නේ ඒ රූප උපදවන හේතු හතරක් ගැන. දැන් ඒ රූප උපදවන හේතු හැර රූපවලට උපකාර කරන තව නානාත්ත්වයන් තිබෙනවා. අපි ඉදිරියට මේ රූප කාණ්ඩය අවසන් කරලා තව එහා යනකොට පටිච්ච සමුප්පාදය පဋාණේ කියන මේ පත්‍යන් පිළිබඳව කතා කරන විට අපිට ඒ ගැන කලකා බලන්නට පුළුවන්. මෙහිදී අපි කතා කරන්නේ රූපස්කන්ධය. පත්‍යයකයි කියා ගන්නා රූපස්කන්ධ. ඒ රූපස්කන්ධයේ ඊටාම වැඩි සංඛ්‍යාවක් වූ රූප පිළිබඳ විචාතන දෙක සම්බන්ධයක නැත්නම් එක සංස්ථානයේ පවත්නා වැඩිම රූප කොටසයි කියා දක්වන්නට පුළුවන් රූප 27යි. රූප 27යි භව රූප දෙකෙන් එක භව රූපයයි ගන්නෙ. අන්නේ මේ රූප පිළිබඳවයි මේ ඉගෙන ගන්න. එතකොට මේ රූප පිළිබඳවයි ඉගෙන ගන්න අපට. මේ රූපයන් දෙන් කරලා තිබෙනවා මේවා කර්මයෙන් හටගන්න රූප, මේවා සිතින් උපදින රූප, මේවා ඉර්තියෙන් හටගන්නේ, ඉර්තියෙන් හටගන්න රූප, මේවා ආහාරයෙන් තයි. දැන් මේ රූප ඇතිවම පත්‍ය හතර නැත්නම් හේතු හතර, කර්ම හතර. එයින් ප්‍රධාන රූප කොටස තමයි කර්මයෙන් හටගන්නා රූප කොටස. ඒමත් නිසා කර්මය නිසා තමයි අපි කවරෙකෝ නැවත උපදින්නේ. නැවත භවයක් ලබන්නේ කර්මයක් නිසා. කම්මා විපාකා වත්තමි. ඒ විපාක අතුරෙන් විපාක කොටස් දෙකක් තිබෙනවා. පටිසන්ධි විපාක, ප්‍රවෘත්ති විපාක. එයින් පටිසන්ධි විපාකයයි ප්‍රධානයි. මේ පටිසන්ධි විපාකේ නම් යම් කිසි ආත්ම භාවයක් ලබා දෙවන සිත. එහේ ආත්ම භාවය කියන්නේ මේ නාම රූප ධර්ම සමූහයකදී මේ කර ඒකයි මේ ආත්ම භාවය. ආත්මය නේද? ඒ ආත්ම භාවය. භාවකේ වචනේ ගන්න කියන්නේ භාවය කියන්නේ භාව කියන්නේ වීම. ඒක මේ නිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙමින් පවත්නා බවක්. මේ අයත් මේ සිතත් පිළිබඳව පිළිගන්නේ. ඒ නිසා ආත්මයක් වෙයි කියලා දක්වන්නේ නැහැ. නමුත් ආත්ම භාවය කියලා කතා කරනවා. එතකොට ඒ ආත්ම භාවය කියන විදිහ ගන්න රූපාදී ඡන්ද පංචකයක්. එහෙම නැත්නම් සමහර විට එක ඡන්දයකින් දෙක ඇති රූප අසඤ්ඤ සත්‍ය පිළිබඳව කතා කරන විට ඡන්ද හතරක් ගන්නට පුළුවන්. අරූපත් අරූපාවචර ඒ භූමීහි සත්‍යයන් පිළිබඳව කතා කරන එකපත් වෙන්නේ ඒක ආත්ම භාවය. මේ ඒ ලැබීමේ ප්‍රධාන කාරණය තමයි කර්ම. මොකද ප්‍රතිසන්දිය ගෙන දෙන්නේ කර්මය. ඒ කර්මයෙන් ගෙන දෙන ප්‍රතිසන්දිය ඇතැම් විටක සිතකින් ලැබෙන ප්‍රතිසන්දිය. බොහෝ සෙයින්ම සිත ඒ ප්‍රතිසන්දිය සිත්තේ සිදු කරන්නේ. ඇතැම් විටක සිත නැතිව රූපය පරණක් ඒ ප්‍රතිසන්දිය සිත්තේ සිදු කරන්නේ. ඒ තමයි අසංසප්තිය. ඒ කොයි එකට වුණා කර්මය පිළිගන්නට ඕන කර්මය නැති ලැබෙන්නේ නැහැ. ඒ නිසා යමෙක් කර්මච්ඡය කර ඥානය උපදවාගෙන නැවත ආත්ම භාවයන් ලබා දීමේ ශක්තිය ඒ කර්මයෙන් නැති කර දැන්නේද කර්මයන්ගේ ඒ තනස්සාත නැවත ප්‍රතිසම්බිලක් නැහැ. ඒ රහතන් වහන්සේ ඒ නිසායි නැවත ඉපදීමක් නැත්තේ වහන්සේ කර්මච්ඡය කළා. කර්මය ඒ කර්මච්ඡේ කිරීම ක්ලේශයෙන් වන්නේ. ක්ලේශයේ කිවිේ කෙලෙස් ක්ෂේ කිරීම. අවිද්‍යා සංහා ප්‍රධාන වශයෙන් මේ දෙක. ඒ දෙකේ ක්ෂේ කිරීමෙන් කර්මච්ඡේ වෙයි. මොකද ඒ දෙක නැතුව කර්මයට බෑ ප්‍රතිසම්පලක් ගෙන දෙන්න. අවිද්‍යාවෙහි ආ සංහාවෙහි උපකාරය නැතිව කර්මයක ප්‍රතිසන්දියක් ඇති කරවන්නට බෑ. ඒ නිසා අවිද්‍යා තණ්හා දෙක නොසිඳ පවතිනද යම් තාක්කල් ඒ තාක්කල් උපදීම නවත්වන්නට බෑ උපදින. ඒ උපදින්නට නම් කර්මයක් ඕන. කර්මයෙන් ගිරදෙන විපාක. ඒ අවිජ්ජා තණ්හා දෙකෙන් නෙවෙයි මේ භවය නියම කරන්නේ. කර්මයෙන් නියම කරන්නේ. නමුත් අවිජ්ජා තණ්හා දෙකේ උපකාරය නැතිව කර්මයට මොනවද කරන්නේ? එර්ම අනේක ඒසා කර්මය. කර්මය ප්‍රධාන එක මේ භවයක පැවැත්ම හා පැවැත්ම පිළිබඳ. අන්න ඒ නිසා කර්ම රූපයන්ට ලැබෙන්නේ ලොකුම තැන. ඒ ලොකුම තැන ඒ වායේ තිබෙන විශාලකම නිසාම ඒ වායේ විශාලකම වශයෙන් සැලකනවා නම් ඊට වඩා විශාල තේ දක්වන්නට ඕන මේ ඉර්තියන් ඇතිවන රූප ගොඩ. කර්මජ රූපය කියන ඒකාන්ත කර්මජ රූප සත්ව වශයෙන් සැලකෙන විට ඉතාම සූක්ෂ්මයි සූම් රූප කොටසක් ඒ ඉතාම වැඩගත්. ඒවා නැත්නම් මේ භවය ලැබිය යුත්තේ කවුරුවත් සැලකන්නේ ඇස් නැති කන් නැති නැහැය නැති දිව නැති කය නැති ප්‍රසාදේ නැති අය මේ ලෝකෙහි ලබන්නේ කවුද කන්නේ? එහෙම එකක් නම් තියෙනවා නේ. කොටයක් වගේ. එහෙම ලබන්න කැමති නෝ මේ බලන්නට ඇස් කියන භවයක් ලබන්න කැමති. මේ දකින්නට ඇස් දෙක. මම ප්‍රේතය නිකන් මස් වැඩලි වගේ එහෙම ඒ අකුසල කර්මයේ විදිහට. ඒකත් ඒ කොහොමද තියෙන ඇස් පාදිය. ඇස්පාදි ඉන්ද්‍රියන් තියෙන. ඉවත් වෙන්නේ හ මොකද අසඤ්ඤ සත්‍ය ඒකනේ ඒ අය එහෙ ගියේ කුම මොන නිසා මොන කර්මයක් නිසා හිතේ පායිත හිතේ පාකර හිතේ ඕනේ නැtei හිතේ පා කියලා ගියා නම් හිත නිසයි මේ ඇස වැඩගත් දෙයක් වන්නේ. හිත නැති ඇස මොකක්ද කරන්නේ කියලා දකින්නට බැහැ. හිතක් නැති ඇසක් කියලා එකක් තිබුණා. දකින්නට බෑ. ඉතින් ඇසක් ඇතිවන්නේ සිතක් ඇති තැනක. ඒ මොකද දර්ශනාත්‍ෘතයේ සිදු කරන්නට සිත ඕන. ඒ දර්ශනය කියන එක කරන්නේ සිතින් මිසක ඇසින් නෙවෙයි. නමුත් ඇසේ උපකාරය නැතිව සිතක පමණක් ඒක කරන්නට බෑ. එනිසා බලන්නේ හැම කටදීම තිනෙන්නේ පරපටිබද්ධයි. පරපටිබද්ධයි කියන්නේ තවත් එකකගේ උපකාරය ඕන. ඕන නැතුව තනි පැවැත්මක් නෑ, ස්වෛරී බවක් නෑ. සමහර විට අපි කියවට ස්වෛරී කියලා. එහෙම ස්වෛරී බවක් නෑ. හැම විට අපි එක විදිහකින් සලකනවා නම් අපි කියනවානේ දැන් රටක් වශයෙන් සලකන විට අපි කියනවා කාහකවත් යටත් සිටියක අය ස්වාධීනයි. නේ? ස්වාධීන. ඊළඟට ආන්දුව ගැනගෙන කියනවා ස්වෛරී කියලා. කියන්නේ තමා කාටවත් යටත් නැති. ඒ ස්වෛරී බලයක් ඇති මහජනතාව ස්වෛරී. ඒක රටක් වශයෙන් සලකන විට නම් අපි මේ ශරීරයේ ගැනුවක් සලකන විට ශරීරෙහි කොයි මොන අවයවයක වෛරී කියත හැකි ස්වාධීනයි කියත හැකි මොනවත් හැම එකක්ම තව එකකගේ බලාපොරොත්තු වෙනකක් තබා අපව පැත්තකට දාලා ඡන්ද මුදුන් ඔප්පේම මේකේ තියෙන ස්වෛරී බව පෙරේවි. එතකොට ආහාරයෙන් යෙදෙන්න තෝරන මම මේ සමහර විට කෙනෙක් කියන්නත් පුළුවන් ඇතෙකුගේ හයියුත් වෙනවයි මට කියලා. අපාගේ තරම පෙනේවි දවස් දෙක තුනක් කන්න බොදි පැත්තකට තිබ්බොත් පැත්තකට කරලා තිබ්බොත් මොකද මේ අනුන්ගෙන් යැපෙන්නේ නැහැ. අන්නේ ධර්මයකගේ උපකාරය ඕන. එහෙම නැතුව තන් ශක්තියෙන් පවතින්නට බෑ. එහෙම ශක්තියක් නැහැ. කර්මයක් ඒ වගේ කර්මයෙන් යමක් ලබා දෙවන නමුත් කර්මයට බෑ මේක ජීවත් කරවන්නට දිගටම වෙන කිසිදු දෙයක උපකාරයක් නැතිව. අනේ නිසා කර්මයෙන් ලැබෙන රූප කර්මජ රූපේ කියන ඒවා මේ භවය පිළිබඳව ප්‍රධාන කොට. ඇස කන ඒ කියන්නේ සත්තු සෝත ධාන ජීවහා ආය. දැන් බලන්න මේ පහ. මේ පහ නිසා මේ කයක් ලැබෙත් දැන් යම් සැපක් ලැබෙන මේ ඔහු පලකන හැටියට සැප මොන සැපද? පංචකාම සැප. පංචකාම සැපේ කියන්නේ ඒවත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. ඒක රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පංචකාමයන් ලැබීමට උවමනා කරන ඇස, කන, දිව, නැහ, ශරීරය කියන මේ පහ. නැත්නම් එහෙම නැත්නම් මේ පහෙන් යම් කිසි එකක් හෝ නැත්නම් බාහිර දස් දැල් ආදී ඉපත්තර තිබෙන දේවල් ඒවා ඒ බාහිර ඒවයි උපදවනවා උතු සමුත්ථාන රූප. උතු සමුත්ථාන රූපං කියන්නේ මේ තේජෝ ධාතුවෙන් උපදවන රූප. දැන් මේ බාහිර ලැබෙන සියලුම රූප උතුජ රූප. ඒවා උතුජ රූප. දැන් මේ දේශය කුටුව ආදී වශයෙන් දනු ලබන ඒවා දස් දැල් ආදී වශයෙන් දනු ලබන සියල්ල. ඒ ඔක්කොටම කියන්නේ උතුජ රූප. උතුජ. ඍතුයෙන් හට ගන්නා රූප මේ දක්වයි. මොකද කර්මය පිළිගන්නට ඕන සත්ව සංකාරය. කර්මය කියලා ගන්න ඒක සත්ව සංකාරණයක් වගේ තමයි. චිත්ත ඒක සත්ව සංකාරණ චිත්ත කියන්නේ. ඍතුය දෙම සංගල ලැබෙන. ආහාර කියන එකත් ගන්න ඒ සත්ව සංකාරය. ඒ නිසා ඔය බාහිර ඔය දස් දැල් වලට ලැබෙන ඒ පෝෂණය ආහාර කියලා කියනවා නේද? ඒ ආහාර රූපේ නෙවේ. එහෙම ගන්නෙ නෑ අපි ධර්ම. ඒක ආහාර රූපේ කොට දක්වන්නේ නෑ. ඒ රූපේ. ඒක උතුම්ද? ඈ? ඒ වැඩිමයි. ඒක ඒ බීජ නියමයි. ඕජා සංඛා ඉති සමුත්ථාන රූපං අජ්ජත්තංක බහිද්ධාච්ච ගතාරහං සමුත්ථාර්ථේති. ඉති පරිදි ඈ? ඉතිනේ අන්නයි පොතින්නේ. මොකද? ඉතිච්චනේ බාමන. නෑ. පිටියට පැමිණුණාම පිටියට පැමිණි කල් පිටියට පැමිණ උපදවන. එතකොට පිටියට පැමිණ උපදිනකොට අන පිටේම යම් තේජෝ ධාතුවක් පිටියට පැමිණෙන තියෙනවා. ඒ නිසා තේජෝ ධාතුවෙන් හැම පිටේම රූප උපදවනවා. පිටින් සමනයි උත්පාදක්ෂණී රූප උපදවනවා. ඕජා සංඛාතෝ ආහාර ආහාර සමුත්ථාන රූපං අජ්ජෝහරණ කාලේ ථානපත්තෝ සමුත්ථාපේති. ඒ එතන කීවේ ඕජාවයි කියන ලබන ආහාරය ඕජා සංඛාත වූ ආහාරය ආහාර අනුභව කරන කාලෙහි කිතියට පැමිණි. එතකොට ඒ ආහාරය කිතියට පැමිණියේ කියන්නේ ආහාර කෘත්‍යයේ සිදු කිරීමට සුදුසු අවස්ථාවට පැමිණි කලෙහි. අජ්ජෝහරණ කාලේ තානපත්තෝව පිටියට පරිණම සමුත්ථාපේ ආහාර සමුත්ථාන රූපං සමුත්ථාපේ. ඉතින් පාඩමේ ඉගෙන යන්නේ මොනවද? රූපයන් උපදවන පත්‍ය සමූහය රූප සමුත්ථානම කියලා ඉන්නේ. ඉතින් අපි ඒක ඒ පාඩම කිව්වට ටිකක් දුර. ඒ ඉනාත්ීමද ඍතු නම් සීත ධාතු ගින්න හා උෂ්ණ ධාතු ගින්න කියන ලබන තේජෝ ධාතුව. මේ ඍතුව පිටියට පැමිණීම සත්ත්ව සංකාරී ප්‍රතිසංධි චිත්‍ය ආදී කිතියි පත. හැම සිතකම කුඩා ක්ෂණයන් දීවි. ඒ කියන්නේ හැම සිතකම කුඩා ඒ කියන්නේ හැම තිස්සෙම අධ්‍යාත්මික ඍතුජ රූප උපදවයි. පෘථිවි පර්වත ගස්වැල් ආදී බාහිර සංකාරයන් විද හැම කුඩා ක්ෂණයකදීම ඍතුජ රූප උපදවයි. චිත්තජ රූප පිළිබඳව පමණයි පිළිෙන්නේ නියමයක්. ඉතේ උපාදක්ෂණෙහිදී පමණයි රූප උපදවන්නේ. සිටි භංගවලදී උපදවන්නේ නැතේ. එමකට සිතනේ රූප උපදවන හේතුව. දැන් මෙතන හැම සිතකම උපාදිතී භංග කියන ක්ෂණ ත්‍රේහිදීම රූප උපදවනවායි කියලා කීවේ සිටි උපදවන එක ගැන කතා කරන්නද නෙවේ. ඒ රූපම කාලය දැක්වීමට ඒයින් පෙනෙන් තෙන්නේ දෙන්නේ කුමක්ද? දැන් ඒ ඍතුජ රූප හැම ක්ෂණයක් කිදීම උපදිනවා. ඉතින් හැම සිතක තියෙන උපාදිත භංග කියන ක්ෂණ තුනනේ. දැන් අපිට මේ ගත වෙවි යන කාලය දක්වා දැන තියෙන ඉතාම කුඩා මින්ම මොකක්ද? මේ සිත. සිතනේ සිතේ උපාදිත භංග. ඒ කියන්නේ හැම සිතක්ම ඔය ක්ෂණත්‍රයේ ඉක්මනින් පවතින්නේ. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඊළඟට සිතක් ඇති වෙනවා නැ පවතිනවා නැති වෙනවා ඒකයි මේ අපේ කාලය පිළිබඳව දක්වන්නට තියෙන්නේ නේ තවත් විදිහකින් කියනවා නම් මේ අපි මමයි කියලා ගනුලබඩු ස්කන්ධ පංචකය නාම රූප දෙකක් නේ පඨවි ආදි ධාතු සංඛ්‍යාත රූපයකු රූපති වෙනවා ඊළඟට ඒ අතුරු කොට පවත්නා චිත්ත චෛතසිකය කියන නාම තුන. ඉතින් මේ දෙකෙන් ඉතා කෙටි කාලයක අවශ්‍යයක් පිරෙන්නේ චිත්ත. රූප එක් චිත්තක පිරෙන සිතයි චෛතසිකයි සමාන ආයු කාලයක් පිරෙන. ඒකට කියනවා චිත්තක්ෂණය කියලා. ඒ චිත්තක්ෂණය කියන්නේ සිතක ආයු කාලය. ඒ සිතක ආයු කාලය නැවතද කුඩා ක්ෂණ තුනකට දෙදෙනා. චිත්තය හත ගන්නවා පවතිනවා නැති වෙනවා. ඒ හටගන්මයි ප්‍රයත්නයි නැතිවීමයි කියන මේ තුනම එක සමාන කාල තුනක්. ඇතිවීම, ප්‍රතිවීම හෝ නැතිවීම කියන මේ තුනෙන් එකක්වත් අනිකට වඩා දිගත් නෙවෙයි, පොඩක් නෙවෙයි. ඒක සමාන ආයු කාලයක්. කාලයක් තිබෙනවා. ඒ කාලයේ තිබෙනවා. ඊට වඩා දිගු කලක් රූප එක රූපයක් ඇතිවලා පවතින. ඒකයි අර රූප වලින් වැඩි රූප සංඛ්‍යාවක් චිත්තක්ෂණ 17ක් පවතින. රූප 22ක් පිළිබඳව කියන චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තිබෙනවා. ඉතින් එයින් අදහස් කරන්නේ කුමක්ද? එක රූපයක් ඇති වෙලා ඒ රූපයේ පැවතිලා නැති වෙන කාලය තුලදී සිත් නම් 17ක් ඉපදිලා නැති වෙනවා. දැන් මෙතන ඉඳලා බෙදෙන්න චිත්තක්ෂණ 17ක් දක්වනවා නම් මෙතෙන්දි හත ගන්නා රූපය මේ සිතේ සංරක්ෂණයෙදී නැති වෙනවා. මොකද අතරතුරේදී සිත් 100ක් උපදිනවා. සිත් 17ක් ඒ මේ සිත් දෙකත් එක්කම සිත් 17ක්. ඒ කියන්නේ සිත් 17ක ආයු කාලයක් තිබෙනවා. ඒ වැඩි සංඛ්‍යාව රූප හරි 22 කියන්නේ රූප 6ක් අත්තරලා. ඒ රූප 6ෙන් විඤ්ඤාති රූප දෙකට තිබෙන එක චිත්තක්ෂණයක චිත්තක්ෂණය කියන්නේ උපාදිතී භංග කියන ක්ෂණත්‍රයකින් යුක්ත චිත්තක්ෂණයක අවශ්‍යයි කාය විඤ්ඤාතියට තියෙනත් වචි විඤ්ඤාතියට තියෙනත් ඊටත් වඩා අඩු කාලයක් උපචේ සම්පති අනිත්‍යතාව කියන තුනට තිබෙන්නේ ඒවට තිබෙන්නේ එක කුඩා ක්ෂණයක් උපාද කියලා අපි ගන්න ලබන කුඩා ක්ෂණයේ තියෙන ඒ විදිහේ කුඩා ක්ෂණ තුනකුයි මේ උපචේ සම්පති අනිත්‍යතා අනිත්‍යතාවේ භංගයේ උපචේ සම්පති කියන්නේ හටගන්නේ උපාද ප්‍රතිභංගය. එතකොට ඒ උපාදය පිටිය කියන එක තමයි ජරතා. ඒ ජරතා රූපය කුඩාක්ෂණ 49ක්. දැන් රූපයක් පිළිබඳව කතා කරන විට මේ උපාදක්ෂණය මේ භංගක්ෂණය එතකොට මේ මූලිකේ උපාදක්ෂණේ රූපේන උපාදක්ෂණය කොට ගත්තාවි. ඒ රූපේ චිත්තක්ෂණ 17ක් ගතකොට නැතිවන්නේ මේ 17 කුලිතේ බංගක්ෂණ. එතකොට මේ අතරේ තියෙනවා උදාක්ෂණ 49ක්. ඒ 49 රූපේ චිත්තක්ෂණය. ඒ රූපේ චිත්තක්ෂණය තමයි මෙතන ජරතා රූපය කියලා ගන්නෙ. එහෙම නැත්නම් අමුතු රූපයක් නෙවෙයි. ඒවා ඒ රූප එන්සයි ඒවාට ලක්ෂණ රූපේ කියලා නම් දෙයක්. ඒ රූපයක් කරන තියෙන රූපයක දිරීම. අප ගන්නා රූපය දිර විරා පවතින්නේ නැති වෙවි නැති වෙන්නට යන්නේ. පවතිවිකින් කියනවා නම් ඔය කිතියයි කියන්නේ ධර්තාවයි කියන්නේ කුමක්ද? භංගයේ වෙතට යාම. හරියට මැරෙන්නට යනවා වගේ. මරණයට යාම. සංගයට යාම බංගාභිමුත ගමන සංගයේ වෙතට යාම ඒ ජරතාස්ස. ඉතින් ඒ රූපවලට උපාදේට ඒ උපචේත තියෙන සම්පතියට තිබෙනවා. උපචේ කීවේ ඒ රූප ශීර්ෂයන් දී කලම පහළ. ඒ කියන්නේ දැන් කර්මජ රූප ගත්තොත් අපි ඒ කර්මය නිසා උපදින රූප වලින් මෞඛස ප්‍රතිසන්දි ගන්නා කෙනෙකුට ඇතිවන්නේ පළමුවෙන්ම හටගන්නේ කාය දශක, භව දශක, වස්තු දශක කියලා. අපි ගන්නේ කාය ප්‍රභාවේ අභිවෘද්ධි කාය භව යැයි ඉතිභාව රූප භව වස්තු වස්තු කියන්නේ හැබැයි වස්තු. ඒ දැන් ඒක හටගත්තේ ප්‍රතිසංවිසිතේ උපාදක්ෂණය. ඒ ප්‍රතිසංවිසිතේ උපාදක්ෂණයෙහිදී හටගෙන ඉතින් මේ කාර්ත සාද යන්නේ පළමු පහළ වීම. පළමුවෙන්ම හටගත්ත අවස්ථාව මේ භවයේ පිළිබඳ. ඒ වගේම භව රූපයයි වස්තු රූපයයි කියන තුනම. දැන් මේ විදිහට කැවටගෙන යනවා. දැන් මේ එකිනෙකට මුල බීම හත ගැන්ම දක්වා පිළිගන්නේ උපත්ය. දැන් ඊළඟට මේවා දිගටම හතගෙන යනවානේ අර ඉවරේ හැම සිතකම හැම ක්‍රියාවක් පාසාම උපදිනවා කියන. ඒ කාලය තුලදී එයට ඕන නම් මේවා පිළිබඳව කියත හැකි සම්පති කියන. දැන් කාය ප්‍රසාදයේ කලමුෙන් හතගත්තා. ඒ කාය ප්‍රසාදයේ පිළිබඳ උපත්ය. ඊළඟට ඒ කාය ප්‍රසාදය හතගත්තේ අපි අන්නේ මෙහෙමයි. පටිසංවිසිත. දැන් මෙතන පටිසංවිසිතේ කියන්නේ මේ පටිසංවිසිත ගත්තාම මේ පටිසංවිසිතේ උපාලක්ෂණෙදී කායස්සාවේ හටගත්තා. ඒ භව රූපේ හටගත්තා. ඊළඟට වස්තු රූපේ හටගත්තා. මේ ශීර්ෂ තුනක කලමු පතන් ගන්නේ ආරම්භය. ඒක උපච්ඡය. ඊළඟට ඒ පටිසංවිසිතේ ප්‍රතික්ෂේපෙහි ආය බහව උපදීන. එතකොට ඒක උපචේ කියලා දක්වන්නේ නැතිව කියන එක සම්පතිය. ඒක සම්පතිය. ඈ සම්පතියේ දැන් මේක පටන් ගත්ත ආරම්භය. ඊට පස්සේ මේ પરම්පරාව දිගටම යනවා. ඒක සම්පතිය. ඔව්. දැන් තව තැනක එනවා උපචේ කියලා කියනවා කිය. මේ අර්ථ රූප සියල්ලම සම්පූර්ණ වෙනතු ඒ රූපයන්ගේ හටගන්න උපචේක්‍ය දැන් ඒක සිදුවන්නේ එතකොට 77 වෙනි දිනේනේ 77 වෙනි දිනේයි මේ දිනේ 11 වෙනි සතියේ අන්තිම දිනෙහිදී චක්කු දසක සෝත දසක ඝාන දසක වස්කාන ජීවහා දසක ඒවා උපදිනවා එතකොට ඒවා උපදින්නට ඒවා උපදීම උනාම තමයි කර්මජ රූප සියල්ල සම්පූර්ණ. අනේම සම්පූර්ණ වෙනතුරු කර්මජ රූපයන්ගේ වූද නැවත නැවත හටගැන්මත් උපචේක්‍යා එමෙ දැන්වීමක් නේද? වැඩිමදී උපචේක්‍යා ඊළඟට ඒවා සම්පූර්ණ වුණාට පස්සේ ඒ දීර්ෂයන් ඒවායේ නැවත නැවත හටගැන්ම සම්පූර්ණ. එහෙම දෙවි දිහකට දක්වලා. උපචේ සම්පූර්ණ. කොහොම හරි උපචේක්‍යාමේ පළමු පහළ වීව සම්පූර්ණ කියන්නේ ඒ නැවත නැවත පහළ වීම. ඉතින් අංගේ වාත ඒවා එතකොට වෙන රූපනේ. දැන් උපචේ කියලා ගත්තේ ඒ ಜಾති රූපේ. ಜಾති රූපේ කියන්නේ හත ගැන්න. ඒ රූපයක හත ගැන්න වෙනම දක්වනවා ಜಾති රූපේ කියලා. ඒ කිව්වේ අමුතු රූපයක් හත ගත්තා නෙමෙයි. අර රූපේ පහළ වීම, ඇතිවීම කියන්නේ. ඊළඟට ඒ પરම්පරාව සේන් නැවත නැවතත් ඒ රූපයන්ගේ හත ගැන්න සම්පති කියලා. එනිසා මේ අභිධර්මාච සංග්‍රහයේම කියනවා ಜಾති රූපමේව උපචේ සම්පති නාමේන පෞච්ඡති කියලා. ಜಾති රූපයම උපචේ සම්පති කියන මේ නම් වලින් කියනවා. ಜಾති රූපය ගැන හතගන්න. ඉතින් උපචේ සම්පති කියන මේ දෙකේම තියෙන්නේ කුඩාක්ෂණ දෙක. උපචයත් කුඩාක්ෂණයක් සම්පතියත් කුඩාක්ෂණයක්. අනිත්‍යතාවයේ අන්තිමට දක්වන්නේ කුඩාක්ෂණ. ජරතා රූපයේ පමණයි කුඩාක්ෂණ 49ක්. දැන් මේ හැම රූපයකටම ඒක තියෙනවා. දැන් කාය ප්‍රසාදයේ ගත්තත්, භව රූපයේ ගත්තත්, හදේ වස්තුව ගත්තත්, සබ්බු කියන එක ගත්තත්, සෝත ධාම ජීවහා කියන මේවා ගත්තත්, අත ගැන්නු උපචය නැත්නම් සම්පති ඊළඟට ජරතා. ජරජරා එකෙන් කුඩාක්ෂණ 49. ඊළඟට එහි අවශ්‍ය සම්පූර්ණ වෙලා නිරුද්ධ වෙන. ඒ තමයි. ඒ තමයි අනිච්චතා. ඒ නිසා ඒ වාත නැහැ අර මේ චිත්තක්ෂණ 17ක අවශ්‍ය. චිත්තක්ෂණ 17ක අවශ්‍ය දක්වනවා නම් කුඩාක්ෂණ කීයක්ද? කුඩාක්ෂණ 51ක්. කුඩාක්ෂණ 51ක් එන්නේ නැහැ. ඒ කුඩාක්ෂණ 51 සම්පූර්ණ වන්නේ උපචේත එකක් නැත්නම් සම්පතිය උපචේත හෝ සම්පතියට එකක් හැරලා කුඩාක්ෂණයක් අනිත්‍යතාවක එකක්ෂණයක් කරලා ඉතිරි 49 ජරතා. ආහාර ඒකට කනබුන ආහාර අජත්ත ආහාර නම් කනබුන දෙවි පවත්නා ඕජාව. හෙද අජත්ත ඕජා බාහිර ඕජායි දෙක දෑරුගේ. ඒ ඕජාව සමාධි උත්පාදකෂණීදී ආහාරද රූප නූපදවයි. ඒක උත්පාදකෂණීදී ඒකේ හටගන්නේදීම රූප උපදවාගෙන හටගන්නේ නැහැ. ඒ උපාදක්ෂණී ඉක්මවා පිටියට කලින් කල්හි ම රූප උපදවයි. නිමිතිය යුක්තක ඇත බාහිර ඕජාවට පමණක් රූප උපදවීමට ශක්තියක් නැත. අජත්ත බාහිර ඕජා දෙක එකට මිශ්‍රවම රූප උපදවයි. මෙසේ එකට මිශ්‍ර වූ ඕජාව චිත්තයන් පිළිබඳ හැම කුඩාක්ෂණයකදීම ආහාරජ රූප උපදවන බව දකිමි. එතකොට ආහාරජ රූප ඉදීමත් උපජ රූප ඉදීමත් කර්මජ රූප ඉදීමත් උපදිනට පටන් ගන්න පටන් නේ කර්මජ රූපත් උපජ රූපත් ආහාරජ හැම ක්ෂණයක් පාසාම කුඩා ක්ෂණයක් පාසාම චිත්තජ රූප පමණක් ඒ සිතේ උපාදක්ෂණී පමණයි හදන්නේ උපාදක්ෂණී ඉතින් හදේ රූප මොකද කිව්වේ එක එක භවයකට ඒ භවවල හටගන්නා රූප ඒ භවයේ ප්‍රධානම දේ කුමක්ද කියලා හිතාගත්තොත් අපි දන්නවනේ කර්මයේ කියන නේ ශරීරේ විශාල වෙනවා තමයි ඍජුජ රූප කියන මේ නිසා ශරීරය විශාල දෙයක් හැටියට වැඩි නමුත් කර්මයේ කියන එක ප්‍රධාන තැනක් ගන්න ඒ වගේම ඒ භවවල ඒ භවයට નિયમિત ආයුෂයි ඒ කාලවල નિયમિત ආයුෂයි ඒ මෞකුසක ප්‍රතිසම්බිදන්නා සත්‍යයක ඒ වගේම කුඩා කාලයක් කර්ම කාලයක් මහලු කාලයක් කියන ඉදම කාල වෙන වී පිරෙන සත්ව කොටසක් අපි ඉන්නවා දකින්නවා දැන් දෙවිවරුන් කියන පිරිස නම් හරියට සොරසවිරිදී කෙනෙකු වගේ එකවර පහළ වෙනවා කියලා දක්වනවා. එහෙම පහළ වුණා ඒ අයගේ ශරීරද මේ අනිත්‍යයට භාජනයි. ඒවා දිගටම පවතිනවා නේද? ඒවාටත් ඒ ශරීරවල අත්‍යම රූප ඒවාට අයිති ආයු කාලයේ චිත්තක්ෂණ 17 ගතකොට නැති වෙනවා. නැති වෙනවා. නමුත් ඒ කර්මය මේ මිනිස් උපතක් ලබා දෙවන කර්මයට වඩා බලවත්. එනි ඇතිවන්නා වූ රූපද මේ ආකාරම නෙවේ. දැන් මේ රූප වල දැන් අපේ ශරීරවල තිබෙන රූප වලට ප්‍රධාන එකක් තමයි කරජ කය කියන්නේ. ඒ වගේම අපි සාකච්ඡා කරලා නැහැ කරජ කය කියන්නේ. මෞඛ්‍ය සම්බන්ධය නිසා අපට ලැබෙන ශරීරයක් කියනවනේ. ඒ මෞඛ්‍ය සම්බන්ධය දැන් එහෙම නැතුව මේ පහළ වීමක් අප පිළිබඳව දක්වන්නේ නැහැ. දක්වන්නේ එම කරජ කයක් අපට ලැබෙනවා. ඒ කය අපගේ මරණයෙන් පස්සෙත් ඉතිරි වෙන ශරීරයක් අපට තිබෙනවානේ. දැන් දෙවිවරුන්ට එහෙම නෙවෙයි. ඔවුන්ගේ ශරීරය ඔවුන්ගේ මරණයත් සමගම අතුරු දහන් වෙනවා. හරියට අතුරු පිලිස්සුවා වගේ. ශරීරය අතුරු දහන්. ආයු කාලය කියන්නේ ඕ ආයු කාලයේ ඒක වෙනසක් නෑ රූප කොහේ ලැබුණාද? අම රූපයකටම තිබෙන චිත්තක්ෂණ 17ක අවශ්‍යයි. ඉතා වැඩි සංඛ්‍යාවක් රූප. අනිත් රූප වලට සිතින් උපදවන රූප අතුරෙන් කාය විඤ්ඤාති, වාචි විඤ්ඤාති කියන මේ දෙකට තියෙන එක චිත්තක්ෂණයක්. උපාදිත භංග කියන ක්ෂණත්‍රයකින් යුක්ත වූ චිත්තක්ෂණයක කාලය. ඒ උපසේ සම්පති ජරතානිකතා කියන ඒවාද අර කියන ලද පරිදි ඒ ක්ෂණ ඒවා ආයු කාල වශයෙන් දක්වන ඒ රූප පිළිබඳව තත්ත්වය එහෙමයි. නම් ශරීරයේ තිබෙන රූපයන් වැඩෙන කාලයක්. දැන් ඒ භවවලට નિયમિત පරිදි එහෙම වැඩෙන කාලයක්. දැන් බලන්න ලදරු ශරීරයේ කොයිතරම් ඉක්මනින් වැඩිගෙන යනවාද? දැන් දැන් ආහාර පාන ලබා ගන්නකොට ඉතින් අපතරම් කන්නේ විශාල සමහර දැන් ලොකු වැඩි ගිය කෙනෙක්පත් කෙනෙක් ලොකු ආහාර මේ පිනාවක් භුක්ති විඳිනවා කුඩා ධර්මයේ පිටේ ගන්නෙ නැහැ නමුත් ඒ ළමයි ශරීරය බොමුක්මණින් වැඩෙනවා ආහාර විතරක් නෙවෙයි ඒ ආහාරය ඕන ආහාරයේ ඍතු ආදී ඒ සියල්ල දෙන උපකාර ආහාරයෙන් කෙරෙන පෝෂණය අර ඍතුයෙන් ලැබෙන පෝෂණය කියන එක කොහොම නිසා ශරීරයේ වැඩේ ඒ වැඩෙන කාලයක් දැන් ඊළඟට වැඩිලා එක්තරා ප්‍රමාණයකට ආවට පස්සේ ආහාරයෙන් ඊළඟට ශරීරයේ වර්ධනයක් වෙන්නේ නැහැ ඔව් ඊට පස්සේ අඩුනේ ඒ වැඩිම ආදි දැන් පස්සේ හොඳටම වයස් ගත වූ කලදි කොයිතරම් ආහාර දුන්නත් ඒ ශරීරයේ වැඩෙනවා නෑ එතකොට අර තේජෝ ධාතුව වෙන ප්‍රධාන වශයෙන් ඉරිතුව ඒ ඉරිතියෙන් කරන ඒ දැවීම කුඩා කාලයේදී මෝරාගෙන යන වැඩෙනවා ඊළඟට ඉරිතියෙන් කරන්නේ තේජෝ ධාතුවෙන් කරන්නේ පීඩනයක් එතකොට වැඩිම නෙවෙයි සිදුවන්නේ ඔව් කිරීම ඒ නිසා ආහාර කොච්චර ගන්න ආහාරයෙන් කරන්නේ ශරීර වර්ධනයම කියලා කිව්වට ඒක එතරම්ම සුදුසු නෑ අනිත් ඒවා නිසා ඇතිවන වර්ධනයට රුකුලක් දෙන්නේ ආහාර ආහාරයෙන් දෙන්නේ රුකුල දැන් දැන් ඒ කියන්නේ ශරීරයේ උඩට උසමහත් ශරීරයක් තියෙනවා කෙනෙකුට නමුත් ඒ තරත්තාට ආහාර මුදී දවසක් දෙකක් තිබ්බොත් කතා කරගන්න යන්නේ ඉන්නවත් කන නැති යනවනේ මොකද ඒ ආහාරයෙන් ලැබෙන පෝෂණය ඒ පෝෂණයම අනිත් රූපවලටද උපකාරයක් වෙන්නේ කියන්නේ වැඩිමද ආහාර කර්මයක් දෙකයි කර්ම ඍතු ඒ ඔක්කොම උපකාරයි උපකාරය නම් ඒක කාලයකදී ශරීරයේ වැඩි ඊළඟට ත්‍රිහිගණ යනවා ඒ කියන්නේ දැන් මේ ත්‍රිහිගණ යන්නේ නෑ ත්‍රිහිගණ නියම නෙවෙයි ඒක ඒ සත්‍යයන්ද ශරීර පිළිබඳවම කියන සත්‍යයක් කියන ඒක නැත්තම් ජරාවක් ගැන කොහොමද කියන්නේ ඈ මොකද ඔව් චිත් ඔව් චිත්තජ රූප ඒ ඔක්කොම හදෙනවා මේ කර්මයෙන් ආහාරයේ උත්ව දැන් ආහාර නොදී තිබ්බොත් මොකද වෙන්නේ වැඩමන්නේ නොදී තිබ්බොත් මැරෙනවා නේ මැරෙනවානේ ඒ මොකද ආහාරයෙන් දෙන පෝෂණය ඒ පෝෂණය තිබෙන්න ඕනේ දැන් අප ඉපද සිටින්නේ කර්මයකින් තමයි අපට ප්‍රතිසන්දිය ලැබුණ කර්මයෙන්. ඒ ප්‍රතිසන්දිය නිසාම ලැබුණු ප්‍රතිසන්දිය දුන්න කර්මයේ නිසාම ලැබුණ කර්මයෙන් උපදවපු අස්කන් ආසාදී ජීවිතේන්ද්‍රිය සහිත වූ රූප පුඤ්ජේකුත් තිබෙන. ඒවාද විශාල ඒවානේ. මේ ශරීරය විශාල වෙලා තිබෙනවා. මොන රූප වලින්ද කියලා අහුවොත් අපිට කියන්නට බෑ ඒවා කර්මජ රූප වලින් කියලා. කර්මජ රූපෝලින් නැතිවෙච්ච විශාලකමක් තියෙනවා. ඒ ආහාර රූපයෙන් නැතිවෙච්ච විශාලකම උත්තර කියන්නද බෑ. මේ උතුජ රූප කලේ කරේ. හැබැයි ඒ ඔක්කොම ඕන කරන. දැන් කර්මජ රූප, චිත්තජ රූප, උතුජ රූප. මේ ශරීරෙහි මේ විදිහට පැවතගෙන යන්නට ආහාරයෙන් ලැබෙන උපකාරයේ තිබෙන්නටම ඕන. ඒක නැති වුණොත් මොකද වෙන්නේ? නැහැ නේද? ඇදගත්තු. ඒ නිසා ආහාරයෙන් කියන ඒ රුකුල බොහොම සැකීපේ. සැලකීපේ බක් එදින් ආහාරයෙන් යැපෙන පිරිසක් නැහැ. දැන් ආහාරය වුමනා කරන්නේ නැහැ ධක්මයින්ට. ධක්මෝ ආහාරයෙන් යැපෙනවා. ඒ අයට ආහාරජ රූප නැහැ. ආහාර රූප නැහැ. ඒ අය ඔවුන්ගේ කර්මයෙන්ම ඈ පීති දක්කා. මොකද ඒ රූපී ධක්මයින්ට ආහාරය නැහැ. දෙවියන්ට තියෙන ආහාර හැබැයි අපි වගේ මේ මහ ලුබාල ගොරෝසු ආහාර නෙවෙයි. ඔවුන්ට තියෙනවා දිව්‍ය උදා. නමුත් ඒක ලැබෙන්නට ඕනේ. අපි ඈ ඔව් දැන් අපට ආහාර නැතුව වේලක් ඉන්න පුළුවන්. සමහර විට වේල් දෙකක්. දැන් ඔය සමහරු මේ උපවාස කරනවානේ. උපවාස කරමින් වතුර බීලා මොන හරි කරලා ඔය කාලයක් ඉන්නවා. නමුත් ඒ සිදුවන පීඩනයක් තියෙනවානේ. මොකද අර රූපවලට අනිත් රූපවලටද මේ ආහාර රූපයෙන් ලැබෙන උපකාර ලැබෙන්නට ඕනේ. ආහාරයෙන් කරන ප්‍රධාන දේ තමයි අන්න රූපවලට උපස්තම්භන ආහාරජ රූප උපදෝනන එක නෙවෙයි ප්‍රධාන එක. අන්න රූපවලට කරන උපකාරය උපස්තම්භනය කියන්නේ ඒ උපස්තම්භනය ආහාරයෙන් ලබා දෙනවා. ඒක නොලැබුණොත් ඒ රූපවලට පැවතගෙන යන්නට බැරි වෙනවා. විශේෂයෙන්ම කම්මජ රූප ඉර්ධුවත් වෙනම ලැබෙනවා. දැන් බාහිර ඉර්ධුවෙන් මේ ශරීරයේ රූප උපදවනවා. ජීවිජාති ඒ හරි. දැන් ආහාර වශයෙන් අපි ගනු ලබන දේවල් ඔක්කොම උත්ජ රූප තමයි. නේ ඒවා මේ දැන් ජෙඩි මේ ධාමයේ ඔක්කොම උත්ජ රූපයි. කියන හතගත් රූපනේ. ඒ අතරේ මේ ඒ මත්ස්‍යමාංශ කියලා ගත්තා. ඒවා ඒ ඉතිරිලා තියෙන උත්ජ රූප තමයි. ඒවා ඉතිරිලා තියෙන උත්ජ රූප. ඒ උත්ජ රූප කියවට ඒවා උතු වශයෙන් නෙවෙයි ඊළඟට ඒ ශරීරගත වී ඔයි උපදවන ඕ ආහාර ඕදාවෙන් උපදවන රූප. ඒවා ආහාර රූප. ආහාර රූප. තේජෝ ධාතුවයි උතු කියන්නේ. ඉතින් ඒ තේජෝ ධාතුව මේ හැම කර්මයෙන් උපදවන රූපවලත් පිට. සිතින් උපදවන රූපවලත් පිට. ආහාරයෙන් උපදවන රූපවලත් පිටනවා, ඉස්සෙන් උපදවන රූපවලත් පිටනවා. ඒ මොකද හැම රූප කලාපයකම පොතරි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ භූත රූප හතර තියෙනවා. එයින් ඒ හැම කලාපයකම තියෙන තේජෝ ධාතුව. එයින් රූප උපදවන. පිටියට පැමිණ එයින් රූප උපදවන. ඒ නිසා ඒ රූප පිළිබඳව කියනවා කම්ම සමුත්ථාන උත්ජ. කම්ම සමුත්ථාන උත්ජ කියන්නේ කර්මයෙන් හටගත් රූපයන් හි පවත්නා තේජෝ ධාතුවෙන් උපදවන රූප. චිත්තපච්චේ උත් සමුත්ථාන. චිත්තපච්චේ උත් සමුත්ථාන කියන්නේ සිතින් උපදවන රූප තිබෙනවානේ. ඒ සිතින් උපදවන රූපයන් හි පැවති තේජෝ ධාතුවෙන් උපදවන රූප. ආහාර පච්චේ සමුත්ථාන. ආහාරයෙන් උපදවන රූප තිබෙනවා. ආහාරයෙන් උපදවන රූප කලාප වශයෙන් තියෙනවා දෙකක් දක්වලා තියෙනවානේ. සුද්ධාෂ්ටකයන් ලහුතාදී ඒකාදශකයක් කියනවා. ඒ සුද්ධාෂ්ටක ලහුතාදී ඒකාදශක කියන මේ කලාප දෙකේම තිබෙනවා තේජෝ ධාතුව. එතකොට මේ ආහාරජ රූප කලාප වල තේජෝ ධාතුව තියෙනවා. ඒ ආහාරජ රූප කලාප වල ඇති තේජෝ ධාතුවෙන්ද රූපෝපදවන. එතකොට ඒක ආහාරජ රූප නෙවෙයි. ආහාරෙන් උපදවපු රූපෙහි තිබෙන තේජෝ ධාතුව. ඒ නිසා ඒකට කියන්නේ ආහාරපච්ච උතු සමුත්ථාන. ආහාරපච්ච අන්න ඒ විදිහට බ්‍රහ්මයේ ඒ රූප උපදවලා ඕනෙත් ලැබෙන්නේ බ්‍රහ්මයේ ශරීරය ආහාරජ නැහැ. ඒ නිසා ඕනෙත් ලැබෙන්නේ කර්මජ රූප. චිත්තජ ආහාර රූප අනේ විදිහට ඉතින් ඒ නිසා රූප වැඩෙනවා. දැන් උපජ රූප වැඩිනක කාරණයක් නේ. කම්මපච්චේ උත් සමුත්ථාන, චිත්තපච්චේ උත් සමුත්ථාන, ආහාරපච්චේ උත් සමුත්ථාන, උත්පච්චේ උත් සමුත්ථාන. ඒ කියන්නේ ඉර්තියෙන් උපදවන රූප තිබෙනවානේ. ඒ රූපවලද තියෙනවා ඍතු. තේජෝ ධාතු. ඒින්ද රූප උපදවන. ඒ විදිහට කලාප කීපයක තිබෙන પરම්පරාවසෙන් ඒ තේජෝ ධාතුන් රූප උපදවන. අන්න ඒ නිසා තමයි ඒ උත්ජ රූප කලෙබර මේසා විශාල දෙයක් ගන්න. අපි අනිත් දවසේ ඒක සිද්ධ කරා. ආ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤායක සුඛියත් සබ්බේ සංඛාරා දුක්ඛාය දාඥාය සබ්බේ සංඛාරා දුක්ඛාය සබ්බේ සංඛාරා දාඥාය සබ්බේ සංඛාරා දුක්ඛාය සබ්බේ සංඛාරා දුක්ඛාය සබ්බේ සංඛාරා දුක්ඛාය සබ්බේ සංඛාරා දුක්ඛාය සබ්බේ සංඛාරා දුක්ඛාය සබ්බේ සංඛාරා දුක්ඛාය සබ්බේ